നമസ്കാരമേവാദംരുവനത സമദാ സദം ശരണയാമി നമസ്കാരമേവാസംഗരുവനത സമദാമഹാസംഗ ശരണയാമി നമസ്കാരമേവാതുനുരുവനത സമദാപി ശരണ ശരണയാമി സാധു സാധു സാധു ശ്രദ്ധാവന്ത് പിങ്ങുത്തുനി അദാപി ഇഗനഗണ്ട സൂദാനം വെന്നി സംയുക്ത നികായ തിബന്ന ദേശനാവാക് മേ ദേശനാവി നമ അത്തദീപ് മുഖദ്ദ മേ ദേശനാവി നമ അത്തദീപ് കേന വചന തേരുമ തമങ്വ ദൂപ തക്കര ഗന്ന മുഖദ്ദ മേ ദേശനാവി തേരുമ തമങ്വ ദൂപ തക്കര ഗന്ന බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපිට මේක කියා දෙනකම්ම තමන්ව තමන් පිළිසරණ කරගන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් තමයි තමන්ගේ ජීවිතේ ආරක්ෂා සහිතව අරගෙන යන්න ඕන ආකාරය කියලා දෙන්නේ. මේ ලෝකේ කවුරුවත් තමන්ට වගකීම ලබා ගන්න ඕනේ හිට කියා දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියා දුන්නා තමන්ව දූපතක් කරගන්න. අත්ථ දීප. තමන්ව දූපතක් කරගන්න. තමන්ව සසර සාගරේ වැටෙන්න දෙන්න එපා. දූපතක් කරගන්න කියන අර්ථය බුදුරජාණන් වහන්සේලා කියලා දෙන්නේ. ඉතින් උන්වහන්සේ කියා දෙනවා අත්තදීපා විහෙරත භික්ඛවේ අත්තසරණ අනඤ්ඤසරණ බාහිර පුද්ගලෙක් දූපතක් කරගන්න එපා. බාහිර පුද්ගලෙක් සරණ කරගන්න එපා. තමන්ව සරණ කරගන්න. තමන්ව තමන්ගේ ආරක්ෂකයා බවට තමන්පත් වෙන්න කියනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ අපි උන්වහන්සේගෙන් යමක් ඉල්ලගෙනද? නෑ. උන්වහන්සේ දෙන්න ඕනදී දීලා තියෙනවා. ඒක තේරුම් ගන්න යමාරු. අපි හිතනවා අපිට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අපි කාගෙන් හරි ඉල්ලිය යුතුමයි. එහෙම ඉල්ලුවොත් අපිට ඒ ඉල්ලීම නිසා දෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වෙනස් එකක් ඊළඟට උන්වහන්සේ දේශනා කරන ධම්මදීපා ධම්ම සරණ අනඤ්ඤ සරණ ඒක තේරුමයි. ධර්මයෙන් දූපතක් කරගන්න. ධර්මයෙන් නිමිති දූපත කරා එන්න. ධර්මයේ සරණ කරගන්න. වෙන දෙයක් සරණ කරගන්න එපා. තුන් සරණි පිළිපෙහෙට පෙත්තිනා මෙන්න මේ අර්ථය අවබෝධ කරගන්න දක්සයි. තුන් සරණ පිළිපෙහෙට නැති එක්කිනාට බෑ. එයාට විශාල විරුද්ධ අදහස් වෙනවා. දැන් අපි ගත්තොත් දැන් අපි කියනවා තිසරණයට පැමිණෙන්න වෙන දේවල් වලට යන්න එපා කියලා. තුන් සරණ පිළිපෙහෙට නැති එක්කිනා තරහ යනවා එයාට. යකින ඒක කොහොමද කරන්නේ? අපිට අනිත්‍යවත් ඕනේනේ. අන්න ඒ කිනාට තිසරණේ නැහැ. තිසරණේ ලබා ගැනීම තිසරණයට පැමිණීම පහසු දෙයක්ද දුෂ්කර දෙයක්ද? ඉතාමත්ම දුෂ්කරයි. ඉතාමත්ම දුෂ්කර දෙයක් තිසරණයට පැමිණීම. ඇයි? විශේෂයෙන්ම සිංහල උදවියට තිසරණයට එන්න බැරි මතවාද ගොඩාක් එයාගේ හිත්වලට එකතු වෙලා ඒව ඔක්කොම අයින් කරන්න යයි ලෑස්ති නෑ. එහෙම අයින් කළා තිසරණයට පැමිණෙන්න ලෑස්ති නෑ. කේන්දරෙන් පෙරේ හිතන්න බෑ යාට. සුබ නැකතින් නිමිත්තෙන් තොරව හිතන්න බෑ. ඒව ඔක්කොම සම්මස්නාර ඇට විදගෙන ගිහින් ඇට මිදුළු වල තැන්පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ලෝකෙන් නිදහස් වෙන්න බෑ යාට. අන්න යාගෙන දුකයි අපට. ඇයි ඒ? තිසරණයට එන්න බෑ යාට. තිසරණයට එන්න පුළුවන් වෙන්නේ ඒව අත ඇරලා සසර ගමනක කතන්දරේ තේරුම් ගන්න එක්කනාට විතරයි. දැන් පින්විතනේ අපි ගම්මු ධර්මාබෝධ කරන්නේ නැතුව අපිට මේ සංසාර දිගින් දිගට යන්න සිද්ධ වුණොත් ඊළඟ ජීවිතේ අපි සතික් වෙන උපදින්න සිද්ධ වුණොත් සුබ නැකත් වලින් ඇති ඵලෙකම ඊළඟ ජීවිතේ පෙරේතෙක් වුණොත් මේ කේන්දර හදලා මොනවටද අපි සංසාර කර්මයක් මතුවලා නිරේ වැටුණොත් මොනවටද අපිට තියෙන කේන්දර? ඒ ඔක්කොගෙම බේරලා දෙන්නේ තුන් සරණ විතරයි. තිසරණේ පිටේ හරි පුදුම එකක්. හැබැයි තිසරණේ තියෙන අමාරු මේකයි. අපේ හිත සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවා එක මතයකින්. ඒ මතින් වැහි තිබෙන තාක්ම අපිට පුළුවන් කමක් නැහැ හේතුඵල ධර්මයේ තුලින් ජීවිතය දකින්න. ඒ මතයට කියන්නේ සක්කාය දිට්ඨිය. අන්‍ය සක්කාය දිට්ඨිය ගැන තමයි අද දේශනාවේ විස්තර වෙන්නේ. ඒකෙන් නිදහස් වුණොත් කෙනෙක් පුංචි ජයක් නෙමෙයි ලොකු ජයක්. විජයග්‍රහණයක් කළා එයා ජීවිතේ. බලන්න වෙනස. දන්නවනේ මේ පින්වතුන් අජාසත් රජුරුව ගැන. අජාසත් රජුරුවන්ව මව කුසට ආපු වෙලාවේ ඒ දෙවිනාසිට ඇති වුණා දුල දුකක්. මොකක්ද ඇති වුනේ? තමන්ගේ ස්වාමියාගේ පපුව හිල් කළා ලේ බොණ්ඩ. කින් කියන්න බෑ කටින්. එයා මොකද කළේ? ලෙඩ වුණා. ලෙඩ වෙලා කෙට්ටු වුණා. කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඇහුවා දෙවිනාස මොකද? කිව්වා මෙහෙමයි මට කියන්න බෑ කිව්වා ඒක මම මැරෙනවා. නෑ නෑ කියන්න කිව්වා. මට මෙන්න මෙහෙම ආශාවක් ඇති වුණා කිව්වා. මගේ ස්වාමියාගේ පපුව සිදුරු කළ ලේ බොණ්ඩ. රජුරු කෝ කමක් නෑ කිව්වා. ඇයි මොකද එහෙම කිව්ව රජුරු? සෝතාපන්න වෙලා හිටිය කෙනෙක් නේ. කමක් නෑ කිව්වා. ඉතින් පපුව පුස්සලක් හදුව ලේ වැක්කිරුණ ගොට්ටකට දුන්නා. අන්න සංසිදුනා. මව කුසේදිම නම වැටුනේ අජාත සත්තු නූපන් සතුරා. ඉතින් එයා ජීවත් වෙද්දී ඔන්න දැන් චූටි දරුවා ඉපදුනා. දැන් දරුවගේ අතේ ඇඟිල්ලක පොඩි තුවාලයක් හැදුනා. පොඩි ගෙඩියක් හැදුනා. අඬනවා අඬනවා දැන් බිම්බිසාර රජුරුව මේ පුතා වඩාගෙන මාළිගාවේ සඳුළු තලයේ එහාට සක්මන් කරනවා මෙහාට සක්මන් කරනවා ළමයා නලවනවා. අඬනවා ඇඟිල්ල දික් කරගෙන. ඊට පස්සේ ළමයාව සතුටු කරන්න මේ ඇඟිල්ල කටේ දාගත්තා. මොකද වුනේ මේ කටේ දාගෙන ඉඳිද්දි කටේ රස්නෙට මේ ඇඟිල්ල පිපුරුවා ඒ ගෙඩි සැරව ගෙඩි. රජු මේක එහෙමම ගිල්ලා. ඔන්න පියසෙනේ හස. එහෙම හදපු ළමයා තරණ වුණාට පස්සේ පාප මිත්‍ර සේවනයේට අහු වුණා. ජීවිත විනාශ වෙන්න පාප මිත්‍ර සේවනයේ තරම් ප්‍රබල දෙයක් මේ ලෝකෙ වෙන නැහැ. ජීවිතයක් විනාශ වෙන්න තියෙන ඔබේ ජීවිතයේ යම්කිසි වරදක් ඔබට ඇසුදු වෙලා තියෙනවා නම් පසුතැවෙන කාරණාවල් එකතු වෙලා තියෙනවා නම් ඒ බලන්න කොනක ඇති පාප මිත්‍රෙක්. පාප මිත්‍ර සේවනයේ තරම් ජීවිතයට හානි කරන වෙන දෙයක් නැහැ. ඉතින් අජාසත් ඒ හොඳම යාළුවා හම්බ වුණා පාප මිත්‍ර දේවදත්ත. එයාගේ බහට අසු වෙලා රජකම ඉල්ලුව රජුරු දුන්නා. ඊට පස්සේ රජුරු අජාසත්තට උපදෙස් ලැබුණා ඔහොම එපා ආය ගනිනවා මේක මරවන්ද. දැන් ඔන්න පාප මිත්‍ර උපදෙස් කොච්චර දුර යනවද බලන්න. ඊට පස්සේ මොකද වුනේ? ඉස්ලාම් රජුරෙන් හිර කළා. කෑම ගේන්න අවසර තියෙනවා. ඒ විසවුන් ආසෙට ඉතින් බත් හිර කළා බලන්න යන්න අවසර තියෙනවා. කෑම දෙන්න අවසර නැහැ. බත් මුලක් කිනි ගහගෙන යනවා. අන්තිමේදී ගෙනියන්න අවසර නැහැ. කෑම අඹරලා අත් දෙකේ ගාගෙන ගියා. සල්ලුවකින් වහගෙන. ඒකත් ආරම්භ කියලා යන්න තහනම් කළා. වෙන තාත්ත කෙනෙකුට නම් කොයිතරම් වෛරයක් ඇති වෙයිද? මේක උපදින්නේ ඉස්සර වෙලා මේ දුන්නා. මේ කාසනීප වෙලා ඉඳිද්දි කටි ඇඟිල්ල දාගෙන ඉඳලා සරව ටික ගිල්ලා. මේකට රජකම ඉල්ලුව දුන්නා. දැන් මේක මට දෙන වද හිතෙනවද වෙන කෙනෙකුට? හිතුන්නේ. එයා වෙන එකක් හිතන්න පුරුදු වෙලා හිටියා. මොකද්ද? ඉතිපිසු භගවා අරහං ගුණසී කරන්න පුරුදු වෙලා හිටියා. දැන් කෑම දෙම තහනම් කළා. රජ්ජුරුව හිටියේ කුටියට පේනවා, ඒ හිර කුටියට පේනවා ඈත ගිජ්ජකූට පර්වතේ. ගිජ්ජකූට පර්වතේ පඩි පෙළ පේනවා ලස්සනට. බලාගෙන ඉන්නකොට අඳුනගන්න පුළුවන් මෙයාට බුදුරජාණන් වහන්සේ පඩි පෙළින් පල්ලෙහාට වඩිනවා. රජගහන උඩට පින්ඳ පාත යනවා. ආයේ එන අවස්ථාවේ ආපහු වඩිනවා ගිජ්ජකූළු පවුවට. තිසරණේ පිටුපු නැති කෙනෙක් නම් කල්පනා කරන්නේ හැම නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේට කොච්චර බලයක් තියෙන කෙනෙක්ද? ඇයි මාව බලන් ඉන්නේ නැත්තේ? තුන්සරණි පිටුපු නැති කෙනෙක් හිතනවා නේද ඒක? කොච්චර ඉරිදි බල තියෙනවද? ඇයි මාව බේරගන්නේ නැත්තේ? එහෙම හිතන්නේ ආර්ය ශ්‍රාවකයා. ඇයි? හිතන්න ඕන දේ ලබාගෙන ඉවරයි යා. එයා දන්නවා හිතන්න ඕන දේ. බලාගෙන ඉඳලා තේරුම් ගත්තේ බුදුරජාණන් වහන්සේ ඕක තමයි දේශනා කළේ මේ සංසාරෙ දුකයි කියලා. ඉපදෙන මරණ ජීවිතෙන් නිදහස් වෙන හැටි මට කියලා දුන්නා. ඉපදෙන මරණ ජීවිතෙන් බුදුරජාණන් වහන්සේ නිදහස් වුණා. ඉතින් මේක කොහොතරම් ලොකුදක්ද? ඒ ධර්මයේ අවබෝධ කරගත්තාම මගේ මේ ගැටලු ඉවරයිනේ. මෙන්න මේ හිතන්න ගත්තේ බිම්බිසාර රජුරු. දැන් බලන්න වෙන කෙනෙක් හිර කළොත් ශාප කරයි. ශාප කරයි. හිර කූඩු පහුරු ගායි. ඒ කිසි දෙයක් කළේ නැහැ. ඒකින ධර්මයේ කරා යනවා. ධර්මයේ කරා යනවා. අනේක තමයි වෙනස. ධර්මයේ කරා යන කෙනාගේ වෙනස මොකද්ද? ඒකින කෙමින් කෙමින් ධර්මයේ ගන්නවා. කෙමින් කෙමින් ධර්මයේ ඇතුළට යනවා. කෙමින් කෙමින් ධර්මයේ තේරුම් ගන්නවා. ඒක ලබා ගන්න තියෙන ලොකුම බාධාව තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ජීවිතයක තියෙනවා කියන්නේ භයානක තත්ත්වයක මනස පවතිනවා කියන එක. දැන් බලන්න බිම්බිසාර රජු අර විදියට කල්පනා කර කර සතුටු වුණා. ප්‍රීතියටපත් වුණා. දැන් ඈත බලනවා ගිජ්ජකූට පර්වතයේ දිහා. අන්තිමේදී අජාසත් රජු ඇහුවා, "කෝ රජුණා ජීවත් වෙනවද?" කියලා. ජීවත් වෙනවා කිව්වා. "කෑම නැතුව ජීවත් වෙනවා." දැන් බුදුරජාණන් වහන්සේ දිහා බලබල බුද්ධානුස්සතිය වඩවඩ කෑම නැතුව ජීවත් වෙනවා. අන්තිමේදී මිනිසෙකුට සුදුසු දෙයක් නෙමෙයි කලේ. අන්තිමට කිව්ව පලාපං යතිපතුල්. ලුණේ ගොරකයි එකට අනිල ඔබපං උකාසේ. අවිද්දෝපං කිව්වා. වෙන කෙනෙකුට ඕක කළා නම් එහෙනම් එයා ඇවිදින්න නෙමෙයි මොහොතක් ගන්න හිතනම් මම මොකද කරන්නේ? මම පාලි ගන්නවා උඹෙන්. මං උඹෙන් පල්ලි ගන්නවා. මං එන්නේ යකෙක් වෙලා. මං ජාති ජාති පල්ලි ගන්නවා. කියන්නේ නැද්ද එහෙම අය? අද කියන එක ඇහිලා නැද්ද කියන අය ගැන? ජාති ජාති පල්ලි ගන්නවා. ඒ මොකද හේතුව? පුතජන කෙනාට ඒක ඇර වෙන එකක් හිතන්න බෑ. වෙන එකක් හිතන්න දන්නේ නෑ. පුතජන කෙනෙකුට වෙන දෙයක් කරන්න බෑ. පුතජන කෙනා කියන්නේ තුන්සරණේ නැති එක්කෙනා. තුන්සරණේ නැති එක්කෙනාට දන්නේ නෑ එයා මේ ගැටලුවෙන් හිත නිදහස් කරගන්නේ කොහොමද කියලා. එයාට හිතන්න බෑ. එතකොට පුතංජනෙක් කියන හැමති සීම ඉන්නේ අනතුරුදායක මට්ටමක. එයා තුල තමයි අර සක්කාය දිට්ඨිය තියෙන්නේ. තේම වෙලා බිම්බිසාර රජුරෝ මරණයට පත් වුණා. නිරේගියාද? නෑ. සතෙක්ුණාද? නෑ. පෙරේතෙක්ුණාද? නෑ. සතරපාය වැටුණාද? නෑ. දිව්‍ය රාජේකුණා ජනවසබ කියලා. දිව්‍ය රාජේකුණා. බුදුරජාණන් වහන්සේ මුණගැහින්න ආව ඊට පස්සෙ ආ දෙවිය ඇවිල්ලා කිව්වා ස්වාමීනි මම දැන් සකදාගම වෙන්න මහසි ගන්නවා කියලා. එතකොට බලන්න අර පාරෙන් පස්සේ මොකුත් නැහැ එයාගේ හිතේ. අන්න වෙනස බලන්න. සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙච්ච මනස කොයිතරම් ආරක්ෂාකාරීද? එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ හිරගෙදෙට්ට නොවැඩියට ආකාශින් නෙවෙමින් ජලයෙන් නැස්සින් රිංගුවේ නැටුවට බිම්බිසාර රජුරවන්ට කළ යුතු දේ කළ නොතිබුණාද? කළ තිබුණේ. බිම්බිසාර රජුරවන්ගේ ආරක්ෂාව සපයා තිබුණේ නැද්ද? සපයා තිබුණා. බිම්බිසාර රජුරවන්ගේ පූර්ණ ආරක්ෂාව සපයලා තිබුණේ නැද්ද? සපයලා තිබුණා. අන්න ඒකයි නියම රැකවරණය. ඒක බුදුරජාණන් වහන්සේගේ අතින් උපරිම විදිහට ඉෂ්ට වෙලා තිබුණා. වෙන කෙනෙක් නම් ඉරිදි බල සම්පන්න කෙනෙක් නම් හිමීට ගිහින් ජනේලෙන් රිංගලා ඉරිදීන් ඔළුව අතගාලේ හිත සනසලා නෑ නෑ කරන්න දෙයක් නෑ කර්මයක් ඉන්න. මොකුත් නෑ පණිවිඩයක් මොකුත් ගියේ නෑ. ඒ මොකද හේතුව? සෝතාපන්න වෙච්ච කෙනෙකුට අත ගන්න දෙයක් නෑ. ඔළුව අතගා අමුතුවෙන් නලවන්න දෙයක් නෑ. එයා ජීවිතය ගැන දන්නවා. එයා ජීවිතේ තීරුම් ගන්න පුළුවන් කෙනෙක්. එතකොට බලන්න මිනිස්සෙකුට ඔය ආකාරයේ අතිශයින්ම දුෂ්කර මොහතකත් ඒ ධර්මයේ විසින් යාව රකින්නවා නම් ජීවිතේ ඉගෙන ගන්න දේවල් අතර තිබියුතු වටිනම දේ ඒ ධර්මයේ නේද? ඒ ධර්මයේ තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ ධර්මයේ ඉගෙන ගත්තොත් තමයි යා ජීවිතේ ඉගෙන ගන්න ඇත්තෙම. වෙන මොනවා ඉගෙන ගත්තත් එයාට ජීවිතේ මොකද්ද කියලා ඉගෙන ගන්න බෑ. අන්නේ ධර්මයේ කරා යන්නේ කෙනා හැමතිස්සෙම ආරක්ෂා සහිතයි. හැමතිස්සෙම රැකවරණයකින් යුක්තයි. හැමතිස්සෙම පිටක් පිළිසරණක් ඇතුව ඉන්නේ. අන්නේක ලබා ගන්න බැරි එක්කෙනා පුතජනෙක් කෙනා ඉන්නේ හැමතිස්සෙම බයෙන්. බීගුල්ලෙ එයාට වෙලම ඉතින් ගෙදරින් එනේට බහින්න බෑ. බයයි. දුවල ගිහින් හිත බලනවා. රාහු කාලෙදි මම මේ එළියට යන්නේ. අන්න පුතජනෙක් කෙනා බීගුල්ලෙක්. එයා බලන එළියට බලන් ඉස්සරේලා එළියට යන්නේ ඉස්සලා රාහු කාලේ. ඇයි ඒ? සම්පූර්ණයෙන්ම ඉන්නේ සක්කාය දිට්ඨිය බැහැලා. එයාට වෙන මුකුත් කරගන්න බෑ. වැඩක් කරගන්න බෑ. බයයි. මේක හරියයිද වරදීද බයයි. බලාපොරොත්තු මොකද්ද හැමදේම? හරියන්නමයි. හරියන්නමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඉතින් හැමදේම සිද්ධ වෙන්නේ මොකද්ද? වරදිනේක සිද්ධ වෙනවා. වරදින්න එයා හිතනවා නෑ. ඉතින් ආදින වරදුනේ. හිත හරියයි. අද හරි ගියේ නෑ. හිත හරියයි. බාලාගිරි දෝෂි වගේ එකක්. චූටි බබාලා හම්බුනම ගෙවල් වලට ඒ බබාලා පිටිපස්සෙන් යකෙක් යනවා. ඒ යකාගේ නම බාලාගිරි. ඒ යකාට ගෙදරට එන්න දෙන්නේ නැහැ ගෙදර කට්ටිය. මොකද කරන්නේ? උළුස්සෙ ලියනවා. මොකද්ද ලියන්නේ? අද නෑ හෙට වරින්. එතකොට යකා සිංහල දන්නවා. යකා එනවා ඉස්ලාම ගේසරාට ඇවිල්ලා බලන ඔළුව අසදියා. ආ අද නෑ. යකා කියන්නේ චූටි ළමයෙකුට තර මොඩික්. යකා යනවා. ගින් එන පහෝදා. ඇවිල්ලා බලනකොට කවදාවත් යකාට ගෙදරට එන්න හම්බුෙන්නේ නෑ. ආන්ියේ වගේ පුතජනෙක් කෙනා හිතාගෙන ඉන්නේ මනක් කල්පිත සුන්දර දිවයින. ඒ සුන්දර ලෝකේ කවදාවත් සාක්ෂාත් කරන්න බෑ. ඒක ලැබෙන්නේ ඇයි කොහේ ගියත් තියෙන්නේ පටිච්චසමුප්පාදින් හැටිවෙච්ච ඒවා. කොහේ ගියත් තියෙන්නේ අනිත්‍ය ධර්මයන්ගෙන් ඇතිවෙච්ච දේවල්. ඒ නිසා හිතාගෙන ඉන්න සුන්දර ලෝකෙ කොහෙවත් නැහැ. එක දෙයක් කරන්න පුළුවන් යාට ඒක නිදහස් වුණොත් එයාට ජීවිතය අවබෝධ කරන්න පුළුවන්. අන්නේ අවබෝධයට එන්න බැරි වුණොත් අන්න එයාගේ ලක්ෂණේ බුදුරජාණන් වහන්සේ මේ අත්දීප සූත්‍රයේ කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගේ ගහන මහණෙනි කුමක් නිසාද මේ සත්වයන් මෙච්චර සෝක කර කර මෙච්චර වැළපි වැළපි දුකින් දොම්නසින් කල් ගෙවන්නේ කුමක් නිසාද? කුමක් ඇති වෙලාද? ඔබ දැකලා ඇති මීගම පෙත්තට යනවනම් සමහර ආගමක සිද්ධාස්ථානවල දැක්කම අනී අපොයි කියලා හිතෙනවා. ඇයි ඒ? මෙන්න මේ වගේ ජනකාය ඔක්කොම ආද්දික අහසට උස්සගෙන බෙල්ල වට්ටගෙන ඉන්නවා. අනී අපොයි මිනිසුන්ට වෙච්ච දෙයක් කියලා හිතෙනවා. ඒ මොකද සක්කාය දිට්ඨියෙන් තමයි මේක හදලා දෙන්නේ. ඇයි මේ ප්‍රශ්නේ මොකද්ද කියලා කවදාවත් තේරුම් ගන්න නම් අවස්ථාවක් නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මානෙ මොකක් නිසාද මේ දුක් විඳින්නේ? ශෝක වැළපි දුක්දන්න සලින් විඳෝ විඳෝ ඉන්නේ ඇයි? දැන් බලන්න මේක බලන්න තියෙන තමන් තුලින් අභ්‍යන්තර ජීවිතේ බලන්න කියලා. දැන් මේකෙන් කියන්නේ කියන මහණෙනි මේ ප්‍රශ්නේ බලවත්තු තියෙනවා අශ්‍රිතවත් පුතඥයට. කාටද මේක තියෙන්නේ? ඒ කියන්නේ දුක් විඳින හඬන වැළපෙන ලෝකෙන් කවදාවත් නිදහස් වෙන්න පුළුවන් පුතඥයෙක් කෙනෙකුට කවදාවත් බෑ. උදාහරණ හැටියට කවුරක් ගන්න ඕනේ? අපි ගත්තාම ඇති තම තමන්ව. ඇයි මෙච්චර කාලයක් අපි මේ සංසාරේ යාවේ හිමවෙයිද? මේ ජීවිතෙ මෙච්චර දුරා විහිමවෙයිද? නෑ. අපි අපේ ඕනම කෙනෙකුගේ ජීවිතයක තියෙනවා අඬන්න ඕන දේවල් ඕන තරම්. නමුත් අපි ඒ මොකද කරන්නේ? අපි හිතන්නේ නෑ. අපි දුක් විඳිනවා කියන අපි හිතන්නේ නෑ. අපි මේ දුක්බර ලෝකේ සම්පූර්ණ මාතරල අපි මනස්කල්පිත ලෝකයක ඉන්න සුන්දර දේවල් හිත හිත. ඒකෙන් තමයි අපි සතුටු වෙන්නේ ඉන්නේ. ආස්වාදයේ ලැබපු දේවල් හිතේ මවාගෙන අපි ඒකෙන් සතුටු වෙන්නේ අර දුක මඟ අරිනවා. එහෙම තමයි මෙච්චර දුර ආවේ යන්න තියෙන්නේ ඒ විදිහට තමයි. මිනිස් ලෝකෙට ආවම එහෙම කරනවා. සතෙක් වුණාම කරන්න දෙයක් නැහැ. පෙරේතෙක් වුණාම කරන්න දෙයක් නැහැ. දෙවියෙක් වුණාම ආය අර විදිහට කරනවා. එහෙම තමයි මේ යන්නේ. ඉතින් මේ යන ගමන අසෘතව පුතඥ කෙනෙකුගේ ගමන අවසන් වෙන දවසක් නැහැ. ඒක අවසන් කරන්න පුළුවන් වෙන්නේ සෘතවත් ආර්ය ශ්‍රාවකයෙකුට පමණයි. ඉතින් අසෘතව පුතඥ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම කොහොමද? අරියණං අදස්සාවි ආර්යයන් වහන්සේ අඳුනන්නේ. බුදුරජාණන් වහන්සේ වඳුන ගන්න බෑ යාට. එයාට තේරුම් ගන්න බෑ මිනිස්සුන්ට හිතක් දියුණු කරන්න පුළුවන් කියලා. මිනිස්සුන්ට ප්‍රඥාවක් දියුණු කළා මේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න බෑ පුතඥ කෙනෙකුට. පුතඥ කෙනෙක් හිතන්නේ හැමදාම එයා වගේ තමයි සම්පූර්ණ ලෝකෙම කියලා. එයාට ඒක නිදහස් වෙන්න තේරෙන්නේ අන්න ආර්යයන් වහන්සේලා අඳුනන්නේ. ඊළඟට ආර්ය ධම්මස්ස අකෝවිදු ආර ධර්ම තේරෙන්නේ. තේරෙන්නේ නැති නිසා එයා මොකද කරන්නේ? එයාට පුතඥෙක් කෙනාට ධර්මය ගැන කිව්වහම කියනවා අනේ අපිට වෙලාවක් නැහැ. අපිට කාලයක් නැහැ කියන ඕවට අපිට වැඩ තියෙනවා. ඒ කියන්නේ වටින දේ තෝරගන්න බෑ. වටින දේ තෝරගන්න බෑ. දන්නේ නැහැ. වටින දේ අවසාන මොහොත ලැබුණා ඒ දෙයින් ජීවිතේ දිරන්න පුළුවන්. අවසාන මොහොත ලැබුණත් වටින දෙයක්. වටින දේ අපි කියන්නේ සද්ධර්මයේ අවසාන මොහොත නම් ලැබුණේ. අවසාන මොහොතේ ධර්මාවබෝධ කරන්න පුළුවන්. සතර අපායන් නිදහස් වෙන්න පුළුවන්.

සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. දැන් අපි චුට්ටක් තෝරගමු. රූප උපාදානස්කන්ධය කියන්නේ සතරම භූතයෙන් හටගත්තු දේවල්. දැන් ඇස් වලට පේනවා අපිට, කන් වලට ඇහෙනවා, නාහිත දැනෙනවා, දිවට දැනෙනවා, කයට දැනෙනවා, සතරම භූතයෙන් හටගත්තු දේවල්. එතකොට මේ රූප උපාදානස්කන්ධය, මේ රූපය සතරම භූතයෙන් හටගත්ත කියලා, සතරම භූතයෙන් හටගත්තු අනිත්‍ය දෙයක් කියලා, විනස්සන ලෝකෙට අයිති එකක් කියලා අපි සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිටතලා. නැත්නම් අපිට කවුරුත් කියලා දුන්නද මෙන්න මේකයි රූපේ සතර මහා ධාතුන් හතරක් එකක් කියලා අපි ඉගෙනගත්ත ඉස්කෝල පොතක ඉගෙනනවද? කවුරුත් කියලා දුන්නේ නැහැ. මේක අනිත්‍ය එකක් කියලා දුන්න බුදුරජාණන් වහන්සේ. පුතඥයෙක් කෙනා ඒක දන්නේ නැහැ. පුතඥයෙක් කෙනා හිතනවා මේ සතර මහා ධාතුන් හතරක් රූපේ මම කියලා. ඔන්න පළවෙනි සක්කාය දිට්ඨිය. යා වෙනස්. එතකොට ඒක වෙනස් වෙනකොට එයාට මොකද වෙන්නේ? අඬනවා. දෙවෙනික තමයි එයා හිතනවා මම හැදිලා තියෙන්නේ සතර මහා ධාතුකින් හටගත්තු රූප වලින්. තුන්වෙනික තමයි එයා හිතනවා සතර මහා ධාතුන් හටගත් රූප තුල තමයි තමන් ඉන්නේ. හතරවෙනි හිතනවා තමා තුල තමයි සතර මහා ධාතුන් හටගත් මේ රූප තියෙන්නේ කියලා. ඒ මොකද එයා හිතන්නේ? එයාට කොහෙන් හරි යෝනි අල්ලගන්න මොකද්ද? තමා. කොහෙන් හරි එයාට අල්ලගන්න ඕනි තමා කියලා. ඒක නිදහස්ින් එයා දන්නේ නැහැ. එයාට මම නෙවෙයි කියලා හිතන්න බෑ ඒක. එයා බලන බලන පැත්තෙන් පේන්නේ තමාව මැක්ක වගේ. එක ළමයෙක් හිටියා. ඒ ළමයට මොනවා කියන්න දුන්නත් මැක්කෙක් ගැන ලියනවා. අන්තිමට ටීචර් මොකද කළේ? කිව්වා බෑ ලියන පොල් ගහගෙන. දැන් ඉතින් ළමයට දැන් අද ලියන්නේ පොල් ගහගෙන. ඊට තාල වර්ගයට අයත් ගසකි. ඉතින් මේ පොල් ගහේ පොල් හැදෙනවා, කුරුම්බැටි හැදෙනවා. ඔන්න දවසක් පොල් ගෙඩියක් වැටුණා. රෝල් වෙලා යනකොට බල්පටිය දුවගෙන ආවා. පොල් ගෙඩියත් එක්ක ශ්‍රී ලංකාවේ දුකින් මැක්කෙක් වැටුණා. එතකොට දැන් දැක්කද අර ඒ මැක්ක අතරින්න ආන්ී වගේ. මේ කොහෙන් ගත්තත් මෙයාට අල්ලගන්න ඕන තමා කියලා එක. කොයි ආකාරයෙන් ගත්තත් අල්ලගන්න ඕනේ. අන්නේ විදියට හිතන්නේ නැහැ ශ්‍රුතවත්තර ශ්‍රාවකයා. ඊළඟට ආශ්‍රිතව පුතඥ කෙනා ඒකට අහුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්සතං රූපං විපරිණමති අඤ්ඤතා හෝති. ඒ අල්ලගත් රූපෙ වෙනස් වෙලා යනවා. වෙනස් ස්වභාවයකට පත් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? සෝක කරනවා, වැළපෙනවා, අඬනවා. අනේ මගේ ඉස්සර තිබිච්ච කොණ්ඩේ දැන් නෑ. අනේ මට ඉස්සර හොඳට ඇවිද ගන්න පුළුවන් දැන් බෑ. අනේ මට ඉස්සර කොච්චර හොඳට පේනවද දැන් පේන්නේ නෑ. අනේ මගේ පපු හිර වෙනවා, කේන්දරේ බලාපන්. මොකද එහෙම කියන්නේ? එයාට කරන්නේ යා දැක්ක හැම තිස්සෙම මේ රූපය තුළින් මොකද්ද? තමාව දැක්කේ සතර මහා ධාතුන් හටගත්තු දෙයක් බවට දකින්න තරම් එයා ප්‍රඥාව දිනු කරගත්තේ නැහැ. දිනු කරගන්න දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් හම්බෙච්ච නැති නිසා. ඊළඟට එයා ඒක දුක කියලා දකින්නේ ඒ නිසාම. දෙවෙනික වේදනා උපාදානස්කන්ධය විඳීම. අපි දන්නවා විදියම කියන එක ඇති වෙන්නේ දැන් මොකෙන්ද කියලා. මොකෙන්ද ඇති වෙන්නේ? ස්පර්ශයෙන් ඇති වෙන එකක්. සැපසහගත ස්පර්ශයක් ඇති වුණාම සැප විඳීමක් ඇති වෙනවා. දුක්සහගත ස්පර්ශයක් ඇති වුණාම දුක් විඳීමක් ඇති වෙනවා. මධ්‍යස්ථ ස්පර්ශයක් ඇති වුණාම මධ්‍යස්ථ විඳීමක් ඇති වෙනවා. ස්පර්ශ කියන්නේ මොකද්ද? ඔව්. කාරණා තුනක එකතු වීම. ස්පර්ශය හය ආකාරයි. ඇසේ ස්පර්ශේ, කනේ ස්පර්ශේ, නාසයේ ස්පර්ශේ, දිවේ ස්පර්ශේ, කයේ ස්පර්ශේ. දැන් බලන්න මේකෙන් කියන්නේ තමන් ගැන කියන හොඳට තේරෙනවා මෙහෙම කියදකට. ඒතර ඇහි ස්පර්ශ කියන්නේ මොකද්ද? ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම. කනේ ස්පර්ශ කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම. නාසයේ ස්පර්ශ නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම. දිවේ ස්පර්ශ දිවයි රසයි විඥානයයි එකතු වීම. කයේ ස්පර්ශ කයයි පහසයි විඥානයයි එකතු වීම. මනසේ ස්පර්ශ මනසයි අරමුණයි විඥානයයි එකතු වීම. ඒ ස්පර්ශ ඇති වෙච්ච ගමන්ම විඳීමක් ඇති වෙනවා. ඒ ස්පර්ශ වෙන දිස්සම තියෙන එක. ඒ නිසා ඉන්ද්‍රියයෙන් අපිට විඳීම ඇති වෙනවා. විඳීම ඇති වෙනකොට අර ස්පර්ශයෙන් විඳීම ඇති වෙනා කියලා දන්නේ නැහැ. ඒ විදිහට හිතන්න පුරුදු වෙලා නැහැ. ඒක තේරුම් ගන්න බෑ යාට. ඒ නිසා මොකද වෙන්නේ? එයා ගන්නා වේදනාව තමා කියලා. විඳීම තමා කියලා ගන්නවා. එහෙම නැත්නම් එයා ගන්න තමාව හැදිලා තියෙන්නේ විඳින දේවල් වලින් කියලා. එහෙම නැත්නම් එයා ගන්න විඳින දේවල් වල තමයි තමන් ඉන්නේ කියලා. එහෙම නැත්නම් එයා ගන්න තමන් තුල තමයි විඳින දේවල් තියෙන්නේ කියලා. කොහෙන් ගත්තත් එයාට ඕන මොකද්ද? තමා කියලා දෙයක්. අනේක තමයි පුතඥ මනසේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදීන් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයට ආйти ස්පර්ශي වෙනස් වෙනකොට වේදනා වෙනස් වෙනවා. මේක දන්නේ නැහැ. එයා දන්නේ තුනට පස්සේ මොකද වෙන්නේ? ඇති වෙනවා කියමු දුක් වේදනාව. එතකොට මොකද වෙන්නේ යාට? විලාප දෙනවා. මේකෙන් මා දුර ගන්නේ කවුරුද කියලා විලාප දෙනවා. සැප වේදනාවක් ඇති වෙනා ඒක නැති වුණා කියමු. ඊටසේ මොකද වෙන්නේ? විලාප දෙනවා. අනේ මට හොඳට සැප තිබෙන කොටින්ම කියන්නේ සමාධිය ගැනත් යා හිතන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගත්ත නැති එක්කෙනා. අපි කියමු ඕන සමාධියක් වඩනවා. ඒක පාට යම් දවසක කය සැහැල්ලුනා, හිත සැහැල්ලුනා, ඔන්න ආකාශින් වගේ ප්‍රීතියක් දැනුණා. ඔන්න ඒක නැතුව ගියා. නැතුව ගිය ගමන් මොකද වෙන්නේ? හිතට යා ලොකු දුකක්. අයියා සම්පූර්ණ එක අල්ලගත්තා. එයා දන්නේ මේ විඳීම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත් එකක් කියලා. ඊට පස්සේ හැමදාම බලාපොරොත්තු වෙනවා ඒක. එයා දන්නේ මේ ස්පර්ශයෙන් ඇති වෙන එකක් කියලා විඳීම. ඊට පස්සේ ආ දුක් කල්පනා කරන්න ගන්නවා. ෂා මට අන්න අසවල් දවසේ ඇති වුණා හොඳ සමාධිය. අනේ ඒක දැන් මට නැතුව ගියා. ආයෙත් මට සමාධිය ලැබෙන්නේ කවදද? අන්‍ය හිතීතීතෝ. මොකද එයා දන්නේ නැහැ මේක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත් එකක්, ස්පර්ශ නැතිවීමේ නැතිවියන එකක් කියලා. එතකොට ඒ වගේම පුතඥී කියන රැවටෙන සංඥාවට අඳුන ගන්න දෙයට ඒ අපි යමක් අඳුන ගන්න මොකක් නිසාද? ස්පර්ශය නිසාමයි. ඇයි රූපය අඳුන ගන්න? ඇයි රූපය විඥානයෙන් එකතු වීම නිසා. නැත්නම් අඳුන ගන්න බෑ. කනින් ශබ්ද අඳුන ගන්න, කනයි ශබ්දයි විඥානයෙන් එකතු වීම නිසා. නැත්නම් අඳුන ගන්න බෑ. නාසයෙන් ගඳ සුවඳ අඳුන ගන්න, නාසයේ ගඳ සුවඳයි විඥානයෙන් එකතු වීම නිසා. දිවෙන් රස අඳුන ගන්න, දිවයි රසයි විඥානයෙන් එකතු වීම නිසා. කයින් පහස අඳුන ගන්න, කයයි පහසයි විඥානයෙන් එකතු වීම නිසා. නැත්නම් අඳුන ගන්න බෑ. මනසට අරමුණක් ආවම දැනගන්නේ මනසේ අරමුණයි විඥානයෙන් එකතු වීම නිසා. නැත්නම් අඳුන ගන්න බෑ. අන්නේ අඳුන ගන්න අඳුනෙල්ලට කොච්චර රැවටුණාද කියනවනම් වයිතන දැන් අඳුන ගන්නදී තමා අඳුන ගන්න දේවල් වලින් තමයි තමා හැදිලා තියෙන්නේ. අඳුන ගන්න දේවල් තුල තමයි තමන් ඉන්නේ. තමන් තුල තමන් අඳුන ගන්න. කොහෙන් කරකි කරකි හරි අතගදා එයාට එන්න ඕනේ කොතනද? තමා කියන තැනට එන්න ඕනේ. ඊට පස්සේ ඒ පුතඥේ කිනා තේ අඳුන ගන්න දේ වෙනස් වෙනකොට මොකද වෙන්නේ? යස්සෝක කරන්න ගන්නවා, වැළපෙනවා. දැන් අපි කියමු මරණය සිද්ධ වෙනකල එයාට ඊට පස්සේ සිහිකන්නේ නැහැ. ඊට පස්සේ කොණ්ඩේ කඩා ගන්නවා, හොටු හොර ගන්නවා. කරන්න දෙයක් නෑ යාට. යාට කරන්න තියෙන පොළොවේ හැපෙනවා. ඒ මොකද ඒ? එයා දන්නේ නෑ යමක් අහිමි වුණාට පස්සේ හිතන්න. ඇයි මේක මෙහෙම වුණේ කියලා චුට්ටක් නැවතුලා හිතන්න බෑ. ඒ බුද්ධිය එයාට ලැබෙන්න විදියක් නෑ. ඒ බුද්ධිය ලැබෙන්න බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් පමණයි. වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නෑ ඒක. ඉතින් ඒකට සාමාන්‍ය ලෝකයා බොහොම මුලා වෙන දෙයක් කරගෙන යනවා. මොකද්ද? ජීවිතේ දුන්නේ දෙවියෝ. මරණ කියන්නේ මොකද? දෙව අරන් ගියා. දැන් ඉතින් නාඩ හිටපන්. මේසිකක්. අවිද්‍යාව තුලට යනවා මිසක් ජීවිතේ මොකද්ද කියලා අවබෝධ කරගන්න බෑ. ඊළඟට පුදග්ජනෙක් කෙනා බලවත් රැවටන ඊළඟ තැන තමයි චේතනාව. සංකාර දැන් මතක තියාගෙන සංකාර වර්ග ගොඩක් තියෙනවා. දැන් මේ පංච උපාදානස්කන්ධේ සංකාර කියලා කියන්නේ චේතනා. චේතනා කුමක් ප්‍රත්‍යයෙන් හටගන්නේ? ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ඇයි රූපේ විඤ්ඤාණය එකතු වෙනම චේතනාවක් ඇති වෙන්නේ? එතකොට ඇයි රූපේ විඤ්ඤාණය එකතු වෙච්ච ගමන් විදීමක් ඇති වෙනවා. අඳුන ගන්නවා රූපේ. ඒ අඳුනගත්ත රූපයට අනුව තමයි චේතනාව ඇති වෙන්නේ. ඒකට කියනවා රූප සංචේතන. හොඳට බලන්න එහෙම තමයි ජීවිතේ සිද්ධ වෙන්නේ. කනින් ශබ්දයක් ඇහෙනවා. එතකොට කනයි ශබ්දය විඥානයයි එකතු වෙච්ච ගමන් විදීමක් තියෙනවා. අඳුන ගන්නවා ශබ්දේ. ඒ අඳුනගත්ත ශබ්දයට අනුව චේතනාව පහළ වෙනවා. ඒක තමයි ශබ්ද සංචේතන. ඊළඟට නාසයට ගඳ සුවඳ දැනෙනම නාසය ගඳ සුවඳ විඥානය එකතු වෙනවා. එතකොට මෙතන විදීමක් ඇති වෙනවා, අඳුන ගන්නවා. ඒ අඳුන ගන්න ගඳ සුවඳට අනුව චේතනාව පහළ වෙනවා. ඒ වීර්යයෙන් අපිට පුළුවන් ඒක වෙනස් කරන්න. නමුත් දැන් සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. ඒකට කියන්නේ ගඳ සංචේතන. දිවට රස දැනෙනවා. දිවයි රස විඥානය එකතු වෙනවා. එතකොට විඳීමක් ඇති වෙනවා, අඳුන ගන්නවා. එතකොට ඒ රසය ගැන චේතනා පහළ වෙනවා. ඒක රස සංචේතන. කයට පහස දැනෙනවා. කයයි පහසයි විඥානය එකතු වෙනවා. එතකොට ඒකට විඳීමක් ඇති වෙනවා. අඳුන ගන්නවා. ඒ විඳීම ගැන අඳුන ගන්න පහස ගැන චේතනා පහළ වෙනවා. ඒක තමයි පොට්ටබ්බ සංචේතන. හිතට සිටිල්ලක් වෙනවා. එනකොට මොකද වෙන්නේ? මනසයි අරමුණයි විඥානය එකතු වෙනවා. ඒකෙන් දැන ගන්නවා ඒක. දැනගත්තු ගමන් විදීමක් තියෙනවා. ඒක අඳුන ගන්නවා. ඊ අඳුනගත්තු එක අල්ලගෙන අපි චේතනා පහළ කරනවා. ඒක තමයි ධම්ම සංචේතන. ඊට පස්සේ තමයි අපි වචන හිතින් හිතන්නේ, වචන කතා කරන්නේ, කයින් ක්‍රියා කරන්නේ. මෙහෙම කරනකොට අපි කෙනෙක් හිතනවා මේ චේතනාව තමා කියලා. ඒක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච එකක් කියලා දකින්නේ. දැන් බලන්න කොච්චර සියුම් විදියට හිතන්න ඕනේ මේ සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න. ඊළඟට එහෙම නැත්නම් යා ගන්න තමාව හැදිලා තියෙන්නේ චේතනාවෙන් කියලා. එහෙම නැත්නම් යා ගන්නවා චේතනාව තුලයි තමන් ඉන්නේ කියලා. එහෙම නැත්නම් යා ගන්නවා තමන් තුල චේතනාව තියෙන කියලා. ආර ශ්‍රාවක එහෙම ගන්නෙ නෑ. ඊළඟ එක තමයි පුතග්ජන කෙනා ඊළඟ එක තමයි රැවටෙන්න මොකේද? විඥාණයට. විඥාණය කියන්නේ දැනීම. ඇහෙන් රූපයක් දැක්ක ගමන් ඒ රූපයක් කියලා දැනගන්නවා. ඒක විඥාණය තමයි තියෙන. මනසට අරමුණක් ආපු ගමන් මනසින් දැනගන්නවා. ඒක තමයි විඥාණය. ඒ විඥාණය එක්ක තමයි ස්පර්ශය හැදෙන්නේ. එතකොට දැන් එහෙනම් අපි සම්පූර්ණයෙන්ම විඥානීය ක්‍රියාකාරීත්වයේ තුල නිමෙදී ඉන්නේ. සම්පූර්ණයෙන්ම විඥානීය ක්‍රියාකාරීත්වයක් තුල. බුදුරජාණන් වහන්සේ වදාළ විඥානීය ඉබේ හටගන්නේ. විඥානීය හටගන්නේ හේතු නිසා. මොනවද විඥානීය හටගන්නේ හේතුව? නාම රූප ස්පර්ශයේ හේතුවක් විඥානීය හටගන්නේ. විඳීම හේතුවක්. අඳුනා ගැනීම හේතුව. චේතනාව මේ අපි කතා කරගියම හේතුවක්. මානසිකාරේ අන්න මානසික ක්‍රියාත්මක වෙන බව. සතර මහා ධාතුන්ගේ ප්‍රයත්න කියන මෙන්න මේ නාම රූප නිසා තමයි විඥානය කියලා එකක් පවතින්නේ. මේ විඥාන නිරුද්ධ වෙන්නේ කොහෙද? පිරිනිවන් පෑමෙන් විඥාන නිරුද්ධ වෙනවා. දැන් ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනේ කියන විඥාන ඒ හයතනින් නිරුද්ධ වෙලා යනවා රහතන් වහන්සේගේ. ඒකට පිරිනිවන් පෑවා කියන්නේ. අනිත් ඒ විඥාන නිරුද්ධ වෙන්නේ ඒ මොකද? හේතු නිසා පටිච්ච සමුප්පාදයට අහු වෙලා තියෙන. පටිච්ච සමුප්පාදයට අහු වෙච්ච පංච උපාදානස්කන්ධය හැදෙන්නේ මොකද්ද? වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භවෝ, භවපච්චය ජාති. ආන්න පංච උපාදානස්කන්ධය තියෙන්නේ නම් පටිච්ච සමුප්පාදයට හසු වෙලා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් තමයි පංච උපාදානස්කන්ධයක් නිර්මාණය වෙන්නේ. පරිසම්පාදේ නැත්තම් පංච උපාදාන ස්කන්ධයක් නෑ. අන්නකොට ඒ විඥානේ ගැන තේරුම් නැති එකන විඥානේ තමන් කියලා ගන්නවා. එහෙම නැත්තම් ගන්නවා තමන්ව හැදිලා තියෙන්නේ විඥානේ කියලා. එහෙම නැත්තම් ගන්නවා විඥානේ තුල තමයි තමන් ඉන්නේ කියලා. එහෙම නැත්තම් ගන්නවා තමා තුල තමයි ගන්නවා තමා. නමුත් මේ ඔක්කොම අපි මේ කතා කරපු රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ ඔක්කොම දේවල් හේතු නිසා හටගන්න දේවල්. ඒ හේතු නැතිවීමෙන් නැති වී යන එකක් ජීවිතය කියන්නේ. අන්න ඒ වගේ එකක්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ජීවිතය ගැන පුංචි වචනකින් කිව්වේ මොකද්ද වචනේ? දුක කියලා. මේක අවබෝධ කරගන්න පුළුවන් නම් තමාගේ අදහසින් තොරව බලන්න පුළුවන් නම් මේ ජීවිතේ කොටස් පහකින් පංච උපාදානස්කන්ධ හැටියට, ඒ පංච උපාදානස්කන්ධයේ ඇත්තම තත්ත්වයේ හේතුඵල හැටියට, අන්න එයා සක්කාය දිට්ඨි නිදහස් වෙනවා. ඒ අන්‍යයන්ට තමයි දුක තේරෙන්නේ. එයා දන්නා මේක හිමනම් හේතුඵල ධර්මයක් තියෙන එකක්. එයා දුකේ හට ගැනීමක් දන්නවා. එමනම් මේ හේතුඵල ධාමී ක්‍රියා, පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය නැත්තම් ආය පංච පාදානස්කන්ධයක් හැදෙන්නේ නැහැ. ඒ සඳහා කරන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා වලින් යුතු ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ප්‍රගුණ කරන එකයි. මොකද මේ තණ්හා ප්‍රහාණය වීමට අවිද්‍යා ප්‍රහාණයට කරන්න ඕන කියලා මෙන්න මේ සැලැස්ම අහු වෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන ආකාරයේ බුද්ධිය ලබා ගන්න එක්කෙනා තුලයි. අනික ඔබ ඇති කරගත්තොත් ඔබ ජය ගන්නවා. එතෙන් තියෙන මූලික පියවර දැන් ඔබ ඇති කරගෙන තියෙන්නේ. ඊළඟට තියෙන පියවරවල් ටික ඇති කරගත්තට පස්සේ යන්නේ මේ දුෂ්කර කාර්කස මේ සංසාර ගමනින් එතර වෙන්න පුළුවන් හැකියාව ඔබ ලබා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආර්ය ශ්‍රාවකයා කරන්න ඕන දේ, ආර්ය ශ්‍රාවකයා දකින්නවා විනස් වෙන රූපේ. ඒ කොහොමද ආර්ය ශ්‍රාවකයා ඒක දකින්නේ? අර තමා කියන අදහසින් බැහැර වෙලා එයාට ඒ රූපෙ දිහා බලන්න පුළුවන්කම නිසා. ඇයි අර කොහෙන් ගත්තත් තමන්ම ප්‍රේමයක නැතුව කියන්නේ? ඇයි යා තේරුම් ගත්තනේ සතර මා ධාතුන් හටගන්න එකක් රූපය කියලා. දැන් යා ඒකම නෝනින් විමසනවා. විමසනකට දැන් යාට ප්‍රේම වෙනස් වෙන රූපේ වෙනස් වෙන හැටි. අනිත්‍යදී අනිත්‍ය බවට පත් වෙනවා දැන් යා දකිනවා. ඒ වෙනස් වෙනදී දැන් යාට දුකක් ඇති වෙනකොට යා තේරෙනවා මොකද්ද? මේ වෙනස් වෙන දෙයට ඇලුම් කිරීම නිසායි මට මේ දුක ඇති වෙන්නේ කියලා දැන් යා තමන් තුළින් අත්දකින්නවා. ඒක මේ වෙනස් වෙන දෙයට ඇලුම් කිරීම නිසායි මේ දුක ඇති වෙන්නේ කියලා දැන් තමන් තුළින් අත්දකින්නවා. දැන් යා මොකද කරන්නේ? ඒ වෙනස් වෙන දෙයක් හැටියටම බලන්න දැන් යා පුරුදු වෙනවා. අනිත්‍යදී අනිත්‍යයටම බලන්න පුරුදු වෙනවා. ඊට පස්සේ යාට මෙන්න යා මේ නෝනේ හිතනවා. එහෙනම් මේ අතීතයේ යම් රූපයක් තිබ්බද ඒ ඔක්කොම මේ විදිහටම අනිත්‍ය වෙලා ගියා. එහෙනම් මේ වර්තමානයේ යම් රූපයක් තියෙනවද මේ ඔක්කොම අතීතයේ අනිත්‍ය වෙලා අතීතයට ගියා වගේම මේ කොමත් අනිත්‍ය බවට පත් වෙලා යනවා. දැන් මේ අනිත්‍ය දර්ශනේ තේරුම් ගන්න දුෂ්කරද ලේසිද? අතිශයින්ම දුෂ්කරයි. මේ අනිත්‍ය බව සිහි කරන්න නම් එයාට ජීවිතය ඇත්ත දැකීමේ පිරිසිදු ඥානිය පිරිසිදු වටහා ගැනීමක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මොකද වෙන්නේ? යා අර හැමතිස්සෙම මම මවාගෙන ජීවත් වෙච්ච කෙනා මොකද වෙන්නේ? එයා කැමති නෑ. යානම් බයයි. අනිත්‍ය ගැන හිතන්න බෑ කියන්ට ගන්න. මොකද යානුත් අනිත්‍ය කියලා හිතන්නේ. ඒ මේ වෙන එකක් හිතන්න බැරි කියලා එයා ඒකට දොස් කියනවා. ඒ මොකද හේතුව? ඒ අනිත්‍ය ගැන හිතනකොට එයා සැලෙනවා. ඒකයි ඒ බය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වෙන නෙමෙයි. එයා හරියටම සිහි කරනවා. බලන්න මේ ශ්‍රාවකයන්ගේ සිහි කිරීමේ හැකියාව මම හරියටම ධර්මය කරගෙන උලුඩක් ධර්මය දකිනවා. දැක්කද අර ස්වාමීන් වහන්සේ නමක්? එක ස්වාමීන් වහන්සේ නමක් දාන්න ගියා. යනගමන් දැක්ක හොඳ වතුර ඇලක්. හොඳ ගංගාවක් ගලනවා. හොඳට වතුර තියෙනු දැක්ක. දාන්න කැමැත්තක් ඇති වුණා. ඉතින් මොකද කළේ? සිවුර ගලවලා පැත්තකින් තිබ්බා. පාත්‍රේ පැත්තකින් තිබ්බා. අදන පිටින් බැස්ස වතුරට. දැන් දැන් හොඳට නාන ඉන්නවා. ඔය අතර හොරෙක් රත්තරම් බඩු වගේ කරගෙන දුවනවා. හමුදාකාරයෝ පන්නනවා දැන් මේ හොරාව. පන්නනකට හොරා ගියා ගඟ ඉවුරට ආවා. වතු පිට බැලුවා තිබුණ පාත්‍රය දැම්ම රත්තරම් බඩු ටිකේ පාත්‍රයට හොරා දිව්වා. හමුදාකාරයා ඇවිල්ලා නැවතුණා. ගියාටක් හොයාගන්න බැහැ හොරා. බැලුවා පාත්‍රයක් තියෙනවා. දුවලා ගින් බැලුවා පාත්‍රයේ ඇතුලේ තියෙන බඩු. දැන් බැලුවේ කවුද? දැක්ක ගිලින වතුර. උඩට නිකන් හිටියා. ආ ආවා. වරෙන් කිව්වා කොඩට. ගොඩට වරෙන් කිව්වා. ඇයි කියලා? ඒ කතාව බහ දැන් වරෙන් කිව්වා කොඩට. ගොඩට ආපු ගමන් ඔන්න ගැහැව්වා උතනම වටින් එකක්. දැන් මේ ගුටි ගන්න කවුද? ආර ස්වාමීන් වහන්සේ. ගගහ එක්කගෙන ගියා. ගගහ එක්කන් ගියා හොරාව. දැන් හොරා ආ වුණා. කවුද මේ හොරා? හාමුදුරුවෝ. ගගහ එක්කන් ගියා. එක්කන් ගිහින් නඩුකාරුණාසි ගාවට ගියා. නඩුකාරුණාසි නීතිය පෙන්නකුවා. උලේ දූපන් කිව්ව කව. දැන් මේ නාන්න ගියපු එක්කෙනාට වෙච්චදී එක්කන් ගියා. අනිත්‍ය රූපේ දැන් අනිත්‍ය වෙන යාට දැන් තීරණය. තමන්ගේ අත්දැකීම දැන් දුක් රූපේ දුක්ඛයන් තමන්ට ඒක තේරෙනවා. තමාගේ වශයෙන් පවත්වන්න බැරි දේ දැන් තමන්ගේ අත්දැකීමක් වෙලා. අනාත්මයි. ආත්මය කියන්නේ මොකද්ද? තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්, තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියන එක දැන් තමන්ගේ අත්දැකීමක්. දැන් මම කියලා හිතාගත්ත රූපේ තමයි දැන් විනාශ වෙන්නේ. දැන් පංචපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට පත් වෙනවා. දැන් එයාට පේනවා. දැන් එයා කල්පනා කරන දැන් එයා උල තිබ්බා. එයා කල්පනා කළා මට දැන් බුදුරජාණන් වහන්සේ විතරයි. දියසින් දැක්ක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැකලා ඉරිදි බලෙන් මෙතනට වැඩියා. වැඩලා කිව්වා පින්වත් භික්ෂුව දැන් තේරෙනාද රූපී ස්වභාවය? දැන් තේරෙනවද වේදනාවේ ස්වභාවය? දැන් තේරෙනවද සංඥාවේ ස්වභාවය? දැන් තේරෙනවද මේ චේතනාවන් පහල කර කර හදාගත්තු ශරීරය ඇති? දැන් තේරෙනවද මේ විඥානය විසින් මවල දීපු ලෝකෙ ඇති? අතාරින්න කිව්වා. මේ ඔබේ නෙමෙයි, අතාරින්න කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේ බණහන්නේ කොහේදගෙනද? උල උඩ. සමත විදර්ශනා වැඩමි කොහේද වෙනද? උල උඩ ඉඳගෙන. උල උඩම නිකලිස්සුනා. උල උඩම පිරිනිවන් පෑවා. අන්න බලන්න ධර්මයේ අල්ලන්න පුළුවන් නික්කිනා. ඒ ධර්මයේ අල්ලන තැන. එහෙමනම් අපිට තේරෙන ඕනම වෙලාවක තමන් සූදානන්නම් ධර්මයේ දකින්ද ධර්මයේ සූදානන් අවබෝධය කරගෙන යන්නද? තමන් තමන්ව පිළිසරණ කරගන්නවා කියන්නේ ඒක. දැන් ඔන්න දැක්කද තමන්ව දුක් කරගත්තේ නැද්ද? තමන්ව දූපතක් කරගත්ත නැද්ද ඒ ස්වාමීන් වහන්සේ? තමන්ව දූපතක් කරගත්තා. ධර්මයේ පිළිසරණ කරගත්ත නැද්ද? පිළිසරණ කරගත්තා. අන්න බලන්න. අන්න ඒකයි කියන්නේ ධර්මේ කර යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනිත්‍ය රූපය අනිත්‍ය ඇටියට දැකලා ඉස්සර රූපෙත් මේ විදිහම අනිත්‍ය වෙලා ගියා. දැන් අපිට මතක නැතුණාට අපි සංසාරේ කොච්චර උඩ මැරෙන්නේ නැද්ද? අපි සංසාරේ කොච්චර බෙලි කැපුම් කාලේ මැරෙන්නේ නැද්ද? අපි කොච්චර වහ කාලේ මැරෙන්නේ නැද්ද? අපි කොච්චර බෙල්ලි වල දාගෙන මැරෙන්නේ නැද්ද? අපි කොච්චර ගඟේ මූරේ පැනලා මැරෙන්නේ නැද්ද? අපි දන්නවද දැන්? මුකුත් මතක නැහැ. මේ ජීවිතේ මේ නොමරින්නේ කොමක් නිසාද? අපි සංසාරේ පින නිසා. නමුත් මේ පින කොච්චර කාලයකටද තියෙන්නේ කියලා අපි දන්නවද? දන්නේ නැහැ. අන්‍යබඳු ආකාරයේ ජීවිතයක් අවබෝධ කරා ගෙනියන්නේ දක්ෂ වුණොත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා තමයි වෙනස්ම රූපේ වෙනස් සිද්ධි. නැසියන රූපේ නැසී යද්දී ශෝක කරන්නේ නැතුව, අඬන්නේ නැතුව, වැළපෙන්නේ නැතුව ප්‍රහාණී කරනවා කියන රූපේ කෙරෙහි තියෙන ඇල්ම. තේසම් පහන නපරිතස්සති. ඒ ඇල්ම ප්‍රහාණ වීම නිසා කම්පා වෙන්නේ. අපරිතස්සං සුඛං විහෙරති. කම්පා නොවන නිසා සැපසී වාසය කරනවා. සුඛං විහෙරං වික්ඛු තදංග නිබ්බුතෝති. උච්චති සපසේ වාසය කරන භික්ෂුව ඒ අංගයෙන් එතනින් නිවී ගියා කියනවා. එතන නිවී ගියා කියන්නේ එතනින් ආයස් දුක්බන්නස් හැදෙන්නේ නැහැ කියන එක. අනිත්‍ය වේදනාව අනිත්‍ය වේදනාව හැටියට දැන් ඔබට සමහරට මේ වෙලාවේ ඔබට මේක අල්ලගන්න අමාරු වගේ තේරෙයි. නමුත් ඔබ මේක හරියට ඇල්ලුවොත් ඔබට තේරෙවි මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ලබන අවස්ථාවල් අපේ ජීවිතේ එනවා. ඒ වෙලාවට හොඳට සිහිය තිබුණොත්, ඒ වෙලාවට හොඳට නුවණ විමසීමේ හැකියාව තිබුණොත් ඔබ ධර්මයේ කරා යන්නේක මේ ලෝක කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. මොකද හේතුව? ඒක තමයි ධර්මයේ ඇසෙන්නේ කෙනාගේ තියෙන ආරක්ෂාව. වේදනා වෙනස් වෙනවා. දිවිින් වෙනස් වෙනකොට, වේදනා වෙනස් වෙනකොට ඒ වෙනස් වෙනදී එයා දකිනවා ස්පර්ශය වෙනස් වීමෙන් විඳින්න වෙනස් වෙනවා කියලා. එයා ඊට පස්සේ මොකද කරන්නේ? වෙනස් වෙන දේ දකින නිසා එයා ශෝක කරන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, හඬන් වැළපෙන්නේ නැහැ, පලි ගහන්න යන්නේ නැහැ. ඒක මොකවත් කරන්නේ නැහැ. එයා කම්පාවෙන් පෙරේ ඉන්නවා. ඒ නිසා එයා සැපසේ වාසය කරනවා. ඒ නිසා එයාට කියනවා සංසිඳී ගිය නිවිලා ගිය කෙනෙක් කියලා. ඊළඟට සංඥාව ගැන තිමාදුන ගන්න දේවල් වෙනස් වෙනවා කියලා දකිනකොට ඒ වෙනස් වෙන දේ අනිත්‍යයි කියලා දකිනකොට ඒ දේ තුල තියෙන ඇල්ම දුරු කරගන්න ඕනේ කියලා එයාට අවබෝධ වෙනකොට අන්නේ වෙනස් සිද්ධි වෙනස් වෙන දේ එයා අඬන්නේ නැතු, ශෝක කරන්නේ නැතු, වැළපෙන්නේ නැතු ඉන්නවා. දැන් බලන්න කල්පනා කරලා දැන් අර සාමාවතී ප්‍රධාන 500ක් බිසවුන් වහන්සේලා ඒගොල්ලෝ ඔක්කොම ගියක් ඇතුළට දාලා ඒගොල්ලන්ව මොකද කළේ? මාගන්තියා කිව්වා මේ කණු ඔක්කොගෙම පාංකඩ උතන්න කියලා. එතුවා. ඔතන තෙල් වක්කලා වහල උඩ ඉඳලා. වක්කලා දැන් ඉතින් පණ පිටින් දොරල සම්පූර්ණ දාලා බහුවා. මාගන්තියා මොකද කළේ? මාගන්තියා නෙමෙයි සාමාවතී මොකද කළේ? සමෝත් යන පිරිස ඔක්කොටම කිව්වා මෙන්න ජීවිතේ අතරින්ද බැස්තියම කිව්වා. ගිනි දැල්ෙද්දි පිහිට පිනිස පවතින්නේ මොකද්ද? ධර්මය. අන්න ධර්මේ. එයා ඒගොල්ලන්ව ආරක්ෂා කරගත්තා. පිහිට පිනිස ධර්මේ පාවිච්චි කළා. මරණයට පත් වෙලා මොකද වුනේ? ආය කාම ලෝකේ එන්නේ නැති වෙන්නම කෙලස් ප්‍රහාණය කළා. අනාගාමී වුණා. අන්න බලන්න ධර්මයේ අල්ල මිච්චන පිච්චිවන්නේ මේගොල්ලෝ විතරද ලෝකේ? නෑ. කොයිතරම් හැමදේම මිනිස්සු පිච්චිලා මැරෙනවා. නම කවුරුත් අනාගාමී වුණාද? වෙන. ආ අන්න බලන්න. මට මතකයි එක කාලයක් මීට අවුරුදු 15කට 20කට වගේ කලින් ඔය මේ අප්‍රිකානු රටක ගිනි කන්දක් පුපුරලා රැක් නිදාගෙන සිටි නගරයක්ම යට කරගෙන ගියා. ලාවා ගලාගෙන ගිහින්න ඉදි ඉදිගත් නගරයක්ම යට කරගෙන ගියා ගින්නේ. ඒක වනාගන්නවද? අන්න දැක්කද වෙනස? ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයකින් පිළිසරණ ගන්න එක්කෙනා විතරයි සම්පූර්ණ ආරක්ෂාව ඇති කරගන්නේ. ඊළඟට චේතනාව වෙනස් වෙනවා. සංස්කාර වෙනස් වෙනවා. කර්මය කියන්නේ දැන් චේතනාවෙන් හැදෙන්නේ කර්මය. කර්මය කියන්නේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක් වෙනස් වෙන එකක්. විපාක කියන්නේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? විපාකත් අනිත්‍යයි. ඒ විපාකේ ඉවර වෙලා අවසන් වෙනවා. ආත්ම භව 100ක් හරි පළ දිනා එක ඉවර වෙනවා. ඒ නිසා ඉවර නොවන දෙයක් ලෝකේ නෑ. ඒවා ඔක්කොම අවසන් වෙලා යන දේවල් හේතු නිසා සකස් කරපු සියලු දේවල් ඉවර වෙලා යන දේවල්. අන්නේ නිසා එයා ඒකක් දකිනවා. ඒ නිසා මොකද මේ විනාශ වෙන ලෝකේ දැකලා විනාශ වෙන ලෝකේ තේරුම් අරගෙන විනාශ වෙන චේතනා තේරුම් අරගෙන සූග කරන්නේ නැතුව වැළපෙන්නේ නැතුව දුක් දෙන්නේ සිදින්නේ නැතුව එයා ඉන්නත් ඇති ගැනීමකින් තොරව. ඇති ගැනීමක් තිබ්බනම් මුදෙසිම බියෙන් දුකෙන් තමයි ඉන්නේ තියෙන්නේ ශෝකෙන්. ඒ මොකක්වත් නැතුව එයා සපසේ ඉන්නවා. අන්නේ සපසේ ඉන්න එක නේ ඒ නිසා නිවිලා යනවා. එතකොට මේ කවුරු තුලද නිවිලා යන්නේ? තමන්ගේ ජීවිතය තුලමයි නිවිලා යන්නේ. ඒ මේ සමාහරයට ගත්ත දේවල් දැන් තමන් අවබෝධ කරන්නේ. එතකොට මෙහෙම යනවා. විඥානීය වෙනස් වෙනවා දකින්නවා. දකින්නකොට මොකද වෙන්නේ? දැන් ස්පර්ශය වෙනස් වෙනවා නම් විඥාන වෙනස් වෙන තුරු තියෙනවද? ඇයි ස්පර්ශ විඥාන ස්පර්ශ කියන්නේ මොකද්ද? අපි ගත්තත් ඇහි ස්පර්ශය ඇහැ රූපයයි විඥානීය එකතු වීම. ස්පර්ශය අනිත්‍ය වෙනවා කියන්නේ මොකද්ද? ඇහැ රූපය විඥානීය අනිත්‍ය වීම. වෙනස් වීම. දැන් මේ එක පැත්තක් දිහා බලන්න බලන් ඉඳලා තවත් අරමුණ කෙමු කරගොඩ නම් වෙනස්ුණා ස්පර්ශේ. ඇහත් වෙනස්ුණා, රූපෙත් වෙනස්ුණා, විඤ්ඤාණෙත් වෙනස්ුණා. මේ ක්ෂණයෙන් වෙනවා. මෙන්න මේ වෙනස් වෙන දේ එයා දකින්න දකින්න දකින්න එයා දකින්න මේක මෙතන ශෝක කරන්න දෙයක් නෑ. මං ශෝක කළොත් ශෝක කරන්න තියෙන්නේ මේවා අල්ලගෙන. අතරලා ශෝක කරන්න දෙයක් නෑ. මේකේ ශෝක කරන තාක්ම ශෝක කරන්න තියෙන්නේ අල්ලගෙන. දැන් අපි ගමු ඔබට මතක ඇති ජීවිත පොඩි කාලේ. සෙල්ලම් බඩු කදිච්ච දවසල අඬලා නැද්ද? අඬලා තියෙනවා. බිම පෙරලි පෙරලි අඬලා තියෙනවා. ටික කාලයක් ටික දවසක් සමහර උදේ ඊළඟ මොහොතේ අපිට ඒක මතක නැහැ. ඊට පස්සේ යන් ශෝක ඉවරයි. ආයෙ මතක් වුණා තියෙනවා. ආයෙ අඬනවා. ඒක අමතක වෙච්ච ගමන් ආයි ශෝක ඉවරයි. එහෙනම් අපිට පේනවා මේ ඇල්ම තියෙනකන් විතරයි දුකක් තියෙන්නේ. ඇල්ම නැති වෙච්ච ගමන් දුක නැති වෙනවා. ඇල්ම නැති කරගන්න විදියට අවබෝධය ඇති කරගන්නයි දුෂ්කර. ඉතින් යම් කිසි කෙනෙක් ඒ විදියට ඒ දුෂ්කර දේ කරගන්නවා නම් අන්න එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ. අන්නේ ආ තමන්ගේ ජීවිතේ තමන්ට පිටක් හදාගන්න කෙනෙක්. පින්වතුනි මතක තියාගන්න මේ ධර්මයේ කරා යමේක දුෂ්කරයි. අමාරුයි. ඒ අමාරු වෙලා තියෙන්නේ අපිට හැම කවුරුත් ධර්මයේ කතා නොකරන නිසාමයි. කවුරුත් ධර්මයේ කතා කරනොත් නම් අපිට මේක තේරෙනවා. නමුත් මේක සියුම් එක. කොච්චර සියුම්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නලා තියෙන අපි කියන උපමාව. ඔන්න අපි අස්ලෝභයක එල්ලනවා දොඩම් ගෙඩියක්. දැන් ඔන්න දොඩම් ගෙඩියක් ඈත එල්ලලා තියෙන අස්ලෝභයකින්. දැන් අපිට පේන්නේ මොකද්ද? අස්ලෝභ පේන්නේ නැහැ. තවත් අස්ලෝමයකින් විදිනවා අර අස්ලෝමෙට දොළංගෙදි වැඩන හැටියට. සියුම් වැඩක්ද නැද්ද? අන්නේටත් වඩා සියුම් කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ආකාරයට මෝණින් විමසීම. ඊටත් වඩා සියුම් කියනවා. අපි කි මොන කට්ට කරවල තියෙනවා කෙනෙක්. ඉන්නකොට විදිලි කොටනවා. ඒ විදිලිනුට යාකපට අනුගන්නා මෙතන ගේවල් තියෙන මෙතන ගස් තියෙනවා මෙතන පාර අඳුන ගන්නවා. එහෙනම් එයා ඉන්නේ අවදානින්ද නැද්ද? හොඳේ අවදානින් ඉන්නුනේ. දැන් විදුල්ල කොටක ගමන් මම දැන් අල්ලනවා මේ යන්න තියෙන පාර කියලා. අන්න ඒ වගේ හොඳ සිහියෙන් ඉඳලා කියනවා මේ ධර්මය අල්ලන්නේ. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වගේ උපමා වලින් ඇයි අපිට මේක තේරලා දෙන්නේ? ඉස්ලාම ධර්මය අවබෝධ කරගන්න කෙනා, ඒ කියන්නේ ඒකට විශාල කැපවීමක් කරන්න ඕනේ, විශාල මහන්සියක් ගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඕනේ ඒක අපි කරන්නේ නැහැ. මට මේ ප්‍රශ්න ටික නැති වෙලා ගියා මම කරනවා. මට මේ කරදර ටික අඩු වුණාට පස්සේ මම කරනවා. මේ කරදර කියන එකක් බෑ, මේක මා හිසරදී. මේ ඔක්කොම අවුල් වියවුල් නැති වෙලා යන්න ඕනේ. කවදාවත් නැතිද මේ ජීවිතේ ගත කරනකන්, මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකන් ප්‍රශ්න නැති තැනක් නම් බලාපොරොත්තු වෙන්න එපා. මේ සමාජය තුල ප්‍රශ්නමයි. අර බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනට කිව්වා වගේ, ආනන්ද හැඳුරු අර මල්ලස්සිය අහංගල අර එක මරලා ප්‍රශ්නයක් වුණානේ. ආනන්ද හැඳුරුන්ට විසඳන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ අපි යම් සවැත්නුවර දාලා යම් කිව්වා. කො සවැත්නුවර දාලා ගියෝ ගිහලා එතනත් ඒ ජාතිය ප්‍රශ්නයක් ඔය ආගම්කාරයෝ හැදුවොත් එතකොට අපි වෙන තැනට යන්. ඒ වෙන තැනට හැදුවොත් ඔය ආගම්කාරයෝ ඒ ජාතිය ප්‍රශ්නය නෑ ආනන්ද. එතකොට අපිට ඇවිද ඇවිදින් දුන් බෝධුක වෙන්නේ නෑ හැමදාම. එහෙනම් අපි මෙතනම ඉඳලා මූණ දෙමු කිව්වා. අන්න ඒ වගේ තමයි මතක තියාගන්න ජීවිතයේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙලා කවදාවත් කවුරුවත් මෙන්න දැන් ඔයා හිතාගෙන හිටියන විවේකේ ගැන මෙන්න කියලා හෘදී බන්දේසියක තියලා දෙන්නේ නැහැ විවේකේ. කවදාවත් දෙන්නේ නැහැ. එහෙමනම් කරන්න තියෙන්නේ මොකද්ද? තමන්ට ලැබෙච්ච වෙලාවේ, ලැබෙන වෙලාවට, වැඩ කටයුතු කරන්න තියෙන වෙලාවට පුළුවන් තරම් මේ බරණී හිත පිටුවා ගන්න මහන්සියක් ගත යුතුයි. මොකද මේ වෙලාව කියන එක කවුරුවත්ම තමන්ට දෙන්නේ නැහැ. තමන්ට කවුරුවත්ම දෙන්නේ නැහැ. අපි සමහර විට කියන්නේ ඔන්න අපි බලාගෙන ඉන්න හුදකලා විවේකයක්, මට හොඳ විවේකයක් හම්බුනාම කරන්න කියලා. ඔන්න අපිට තේරෙනවා ඔන්න හොඳ විවේකයක් ලැබෙන හොඳටම තන් වෙනවා. ඊට පස්සේ කරන්න බෑ. ඇයි? අනේ තමන් තව කෙනෙක්වත් හිටියනම් කරනවා. ඔන්න ඊට පස්සේ තන් වෙනම ධර්ම සාකච්ඡා කරන්න එක්කෙනෙක්වත් නැහැ. මට මේ තනියම භාවනා කරන්න දාලා. ඊට පස්සේ යා තනියම ඉන්න අසම තියෙනවා. ඒකයි මේ ජීවිතේ ස්වභාවය. ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ. එහෙම නෙමෙයි, තමන්ට ලැබෙන වෙලාවේ තමන් ජීවිතය අවබෝධ කරගන්න කල්පනා කරද්දී ඒ ලැබෙන හැම අවස්ථරේම කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මාද දැන් අද මෙච්චර දුර ආ මේ කඩුවෙලගෙන මහන්සි වෙලා ආවා මෙච්චර දුර. අද දවසේ අපි හරියටම මේ ධර්මය අල්ලගෙන ඉන්නවා කියලා අද දවසේ ගන්න ඕනේ එක්කෝ. ඒ කියන්නේ දැන් වැඩසටහන ඔන්න විීරක විවේකී ආපු ගමන් තමන් නිශ්ශබ්ද ජීවිතය ගැන හිතන්න පටන් ගන්න ඕනේ. අන්‍යයා තමයි මේ අද දවසේ ප්‍රයෝජනෙ ගන්න එක්කෙනා. ඒක ලේසිද අමාරුද? ඒකත් අමාරුයි. ඇයි මේක ඉරච්ච ගමන් හිතන්නේ මොකද්ද? ළඟින් එක්කෙනාට ඇඟිල්ලෙන් යන්න මොකක් හරි කතාවක් පටන් ගන්න හිතෙනවා. අන්න එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඒක ඒ විදිහට යන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ අද දවසේ ගත කරන එක ධර්මයේ තුලම රැඳී සිටින්න. අපි මොකද කරගන්නවා එතකොට? අන්න ඒ නිසා ඒ ඔක්කොම තමන් තමා පිළිසරණ කර ගැනීම. මේ දේශනාව නම් මොකද්ද? අත්දීප තමන්ව දූපතක් කරගන්න. සංසාරේ නම් සාගරය දූපතක් නෑ. එහෙනම් දූපතක් හදාගන්න ඕනි. දූපතට තෝරගන්නේ කාමද? තමාවමයි. ඊට පස්සේ දූපත හදාගන්නේ මොකෙන්ද? ධර්මයෙන් නිර්මිත දූපතක් තමයි තමන් විසින් හදාගන්නේ. අන්න එතකොට ආරක්ෂාව ඉස්තරසාර රැකවරණය තමන්ගේ ජීවිතේට ලබා ගන්න පුළුවනි. ඒක බාහිර කෙනෙක් දෙන්නේ නැහැ. දැන් අපි දන්නා මෙච්චර කාලයක් අපි ඉල්ලුවා. දැන් අපි දන්නා සිංහල අවුරුදු කාලය ආවා. අපි නැකතට ගණිනු කළා බැංකුත් එක්ක. දැන් අපි දිනුනේ බැංකු දිනුනද? බැංකු බංකුල